භගවතු සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චන්තරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලායේස භගවතු සාවක සංඝෝ පාහුනෙයෝ පාහුනෙයෝ දක්කිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙන්තං ලෝකං සාති තේන සංච වඤ්ජේන පාතු තං රතනන්තයං තේන සංච වඤ්ජේන පාතු තං රතනන්තයං තේන සංච වඤ්ජේන පාතු තං රතනන්තයං යං කිංචි වෙන්තං ඉදවා හුරං වා සංගේසු ආයං රතනං පනීතං නනෝ සමන්නච්චි තථාගතේන ඉදම්පි බුන්දේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කයං විරාගං අමතං පනීතං යදජ්ජගාසංක මුනේ සමාය නතේන ධම්මේන සමත්ති කිංචි ධම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කීනං පුරාණං නවන්නොත්ති සම්භවං විරන්ත චින්තායතිකේ භවස්මින් තේ කේන අවිරුල්ලිච්ඡං දානිම්බන්ති දීරා යතායං පදීපෝ ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සංචේන සුවන්ති හෝතු කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අබිසමෙන්ච සංඛෝ යෝජ සෝජෝච චස්ස මුදුවනති මානී සන්තුන්ස කෝච සුභරෝච අප්පකින්චෝත සල්ලහුක වුන්ති සන්තින්ද්‍රියෝච නිපකෝච අම්පගම්මෝ කුලේසු අනනු කින්දෝ නච කුන්දං සමාචරේ කිංචියේන විඤ්ඤෝ පරේ උපවදෙයුං සුඛිනෝ වාකේ මිනෝ සම්මේ සන්තා භවන්තු සුඛිතාන්තා ඒකේති පාන භූතන්ති කතාවාතාවරාවා අනවසේ සාදී ගාවායේ මහන්තාවා මච්චිමාරස්ස කානුක තුලා දිට්ඨාවායේව අන්දිට්ඨායේ ච දුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේසි සම්මේ සන්තා භවන්තු සුඛිතන්තාන පරෝ පරන්නි කුංගේත නාති මඤ්ඤේත කන්ත චිනං කංචේ ව්‍යාරෝසනා පටිඝ සංඥා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිඤ්ඤේය මාතා යථානියං පුන්තං ආයුසායේක පුන්ත මනුරක්කේ එවං ති සම්බෝතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තං ච සම්බලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උන්දං අදෝච තිරියං ච අසම්බාධං අවේරං අසපන්තං තිට්ඨං චරං සිංහෝ සයානෝ වායාවතංස විගත මින්දෝ ඒතං සතින් අදිට්ඨේය බ්‍රහ්මමේත ඒකං විහාරං නිදමාහෝ දිට්ඨින්ච අනුපගම්ම සීලවාදස්සනේන සම්පන්නෝ කාමේසු විනීය කේදං නහි ජාතු ගම්බසෙය්‍යං පුනරේති තේන සච්ච වඤ්ජේන සුද්ධිතේ හෝතු සම්බදා ඒතේන සංච වඤ්ජේන සම්බරෝගෝ විනස්සතු ඒතේන සංච හෝතු තේ ජය මංගලං සම්බීතියෝ විවජ්ජන්තු සම්බරෝගෝ විනස්සතු මාතේ භවන්ත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සන්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සන්ති භවන්තු තේ ගෞරවනීය මහා සංඝරත්නයන්සයි සදහවත් වාසනාවන්ත පින්තුනි ලක්ෂ්මන් මහත්මයා ඒ වගේම සංග්‍රහණෝනා මහත්මිය දියණිය ඇතුළු මේ පින්තුන් හැම දිනෙකම අද විහාරස්ථානයේ කරාසි වෙලා ඉතාම වටිනා ලක්ෂණ පින්කමක් සිදු කළේ මේට මාස 3කට කලින් මිය ගිය ඒ ආදරණීය සොහිරිය ඒ පියවති කොඩිකාර මාතාව සොහිරිය ඥාතිවරිය වෙනුවෙන් සිදු කරපු උතුම් ප්‍රාප්ති දානමය පින්කමයි මේ නිමාවටපත් කළේ පින්කම සාර්ථක කරගන්න බොහෝ දුර බැහැර ඉඳලා මේ පින්තුන් දාන උපකරණ ආදිය සකස් කරගෙන ඉමහත් ශ්‍රද්ධාවෙන් විහාරස්ථානට පැමිණියා. ඉතින් ඔබ හැම දිනෙකම මේ උතුම් පින්කමකට සහභාගී වුණා කියලා සතුටපත් වෙන්න. ඔබේම දෑතින් ඔබේම විහාරස්ථානයේ ඔබේම මියගිය ඥාතින් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කළ හැකි උතුම් පින්කමකටයි පින්තුන් හැම දිනෙකම සහභාගී වුණේ. අප එක්කෙනෙක් වෙනුවෙන් පින් අනුමෝදන් කළත් අපනමින් මිය ගිය බොහෝ ඥාතීන්ට මෙවැනි අවස්ථාවලදී අපට පුණ්‍යානුමෝදනා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාව අපි අපතේ හරිනට හොඳ නැහැ. මොකද අපි හැමදෙනාගේම ගෙවල් වල අපට වෙන වෙනම පින්කම් කරන්න තියෙන අවස්ථා බොහොම දුර්ලභයි. කලාතුරකින් වෙන්නේ. ඒ නිසා තමන් පින්කමකට සහභාගී වෙලා වෙදී ඒක ඉතාම ශ්‍රද්ධාවෙන් ඒක කරන්න ඕන. ඒ වගේම තමන් නමින් මිය ගිය ඥාතීන් ඒ වෙලේ හොඳට සිහිපත් කරලා තමන්ගේ ආමල තාත්තලා ඇති ආකිල සියල ඇති ඒ හැම දිනාටම මේ පින්කම් පින් අනුමෝදන් කරන්න පුළුවන් අවස්ථාවක් කියලා සලකන්නට ඕන. පින්කම සාර්ථක කරගන්න ඔබ හැම දිනාගේම සහභාගීත්වය ඉතාම වටිනවා. ඉතින් චන්ද්‍රිකා නවන සඳහන් කළ විදිහට මේ පින්කම ඉතාම ලස්සන කරගන්න පුළුවන්කම ලැබුණේ මේ බොහෝ දෙනෙක්ගේ සහභාගීත්වය නිසා. ඒ නිසා ඔබ හැම දිනාටම අප පුණ්‍ය අනුමෝදනා කරනවා මේ උතුම් පින්කමට සහභාගී වීම පිළිබඳව. මේ පින්කමේට සහභාගී වෙච්ච පිරිස දිහා බැලුවහම පේනවා මේ දායකත්වයේ දරණ පින්නතුන් ලක්ෂ්මන් මහත්මයාත් ඒ වගේම චන්ද්‍රිකා නෝනත් බොහොම පොහොසත් දෙන්නේ කියලා පේනවා. ධනවත් දෙන්නේ කියලා. මොහොකින් ධනවත්ද? ධනවත් කියන්නේ ශ්‍රද්ධාවෙන්. ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, දානෙන්, ධර්මඥානෙන් කියන මෙන්න මේ කරුණු වලින් පොහොසත් වෙච්ච කෙනාට හැකියාව තියෙනවා. පින්කම් කරද්දී හුඟක් අය රැස් කරගන්න. මේක තමයි අපේ දක්ෂතාවය කියලා කියන්නේ. ඇතැම් විට වෙනත් කලා නිර්මාණයක් වැනි දෙයකට සල්ලි ගෙවලා හරි කට්ටි එනවා සහභාගී වෙන්න නේද? නමුත් පින්කම් වලට එහෙම ලේසියෙන් සහභාගී වෙන්නේ නැහැ. ඒ සහභාගී වෙන්නේ සංවිධානය කරන අය කොයිතරම් ශ්‍රද්ධාවන්තද? ඒක නම් කොච්චර ශ්‍රද්ධාවන්ත ඇසුරු කරනවද? පින්වන්තය ඇසුරු කරනද කියන කාරණය මතයි එවැනි පින්කම් වලට වැඩි පිරිසක් සහභාගී වෙන්නේ. ඉතින් අද පින්කම මේ පින්කම සුවිශේෂ පින්කමක් විදිහට අප සලකනවා. පින්කම ඉතාම ලස්සනට සිදු කරගන්නට සෙනෙහවත් පින්තුනි භාගතුන් වහන්සේ ජීවමාන කාලයේහි මහානම් ශාක්‍ය කියලා ශාක්‍ය රජ කෙනෙක් හිටියා. මේ තැනැත්තා දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා උන්වහන්සේගෙන් එක්තරා ප්‍රශ්නයක් ඇහුවා. මොකද ප්‍රශ්නය, ස්වාමීනි මා ඔබ වහන්සේ ඇසුරු කරනකොට, මහරහතන් වහන්සේ ඇසුරු කරනකොට මම බොහොම ශ්‍රද්ධාවෙන් සංවරව ඉවසීමෙන් කාලය ගත කරනවා. ඒ වුණත් මම ස්වාමීන් වහන්සේලාට සමු දීලා නැවත මගේ නිවසට මාලිගාවට ගිය වෙලාවට මගේ කටයුතු හුඟා සංකීර්ණයි. මට ඇතැමිට සේවකයන්ට දඬුවම් දෙන්න සිද්ධ වෙනවා. ඇතැමිට බොහොම වික්ෂිප්තව කටයුතු කරන්න සිද්ධ වෙනවා. අන්න එවැනි අසංවර ශීලීව වික්ෂිප්තව මං ඉන්න වෙලාවක බැරි වෙලාවක් මම මිය ගියොත් මගේ සසර ගමන, පරලෝ ගමන කොයි වගේ දෙයක් වේද කියලා අහුවා. මේ බුදුරජාණන් වහන්සේ ගැනන්නේ. දැන් ඔබට උනත් ඔබේ ජීවිතය ගැන යම් සිදුවියක මෙවැනි ප්‍රශ්න නැගෙන අවස්ථා තියෙනවා. පින්වත්නි මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේට අනාගත ඥානය තියෙනවා. උන්වහන්සේ හොඳට මේ ශාක්‍ය කුමාරයා අහපු මේ ප්‍රශ්නේ තේරුම් ගත්තා. තේරුම්ගෙන කියනවා, මහා නාම ඔබ කොයිතරම් සංකීර්ණ අවස්ථාවක මිය ගියත් ඔබ කිසිදාක දුගතිය යන්නේ නැහැ. ඔබ බොහෝ කාලයක් ශ්‍රද්ධාව දිනු කරපු කෙනෙක්, සීලය දිනු කරපු කෙනෙක් ඔබ. ඔබ පරිත්‍යාග සීලයේ දිනු කරපු කෙනෙක්, ශ්‍රොතවත් භාවයේ දිනු කරපු කෙනෙක්, ප්‍රඥාව දිනු වෙච්ච කෙනෙක්. ශ්‍රද්ධා, සීල, ශ්‍රොත, ත්‍යාග, ප්‍රඥා කියන මෙන්න මේ කරුණු පහ යම් කෙනෙක් දීර්ඝ කාලයක් පුරුදු වුණු පළ තියෙනවා නම් ඒක නා මරණාසන්න මොහොතේ කොයිතරම් සංකීර්ණ අවස්ථාවක මිය ගියත් ඒක නා දුගතිගාමි වෙන්නේ නැහැ කියන කාරණේ. නමුත් පින්වතුනි මෙතෙන්ට එන එක ඇත්තට සරල දෙයක් නෙවෙයි. මේක අපිට කලින්ම මේ ගැන යම් කිසි ඉඟියක් ඇති කරගන්න පුළුවන්. කොහොමද අපට දවසට වැඩිපුර කුමක් ගැනද සිහිපත් වෙන්නේ කියන කාරණේ. ඔබ නිකන් ඉන්න වෙලාවක බලන්න, ඔබට දවසට වැඩිපුර සිහිපත් වෙන්නේ මොකද්ද? වැඩිපුර කරන්නේ මොකද්ද කියන එක නෙවෙයි පින්වතුනි. වැඩිපුර ඔබ හිතන්නේ මොකක් ගැනද? අන්නේ හිතන දේ තමයි ඇත්තටම ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒක හොඳ දෙයක් වෙන්න පුළුවන්, නරක දෙයක් වෙන්න පුළුවන්, ලෞකික දෙයක් වෙන්න පුළුවන්, ලෝකෝත්තර දෙයක් වෙන්න පුළුවන්. අන්නේ සිතන දෙයට ඒ සිතන්නේ අපි ජීවිතේ වැඩිපුරම සතුට ලැබෙනවා කියන කාරණේ තමයි වැඩිපුර හිතන්නේ. මේ ශ්‍රද්ධා කියන වචනේ පිළිබඳව හරිය පුළුල් වචනයක්. බාගතුන් වහන්සේ දේශනා කරන අරිය පරිශන වෙන සූත්‍රවලදී උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන කලින් ශ්‍රද්ධා තිබ්බා කියලා. බාගතුන් වහන්සේ ආලාර කාලාම බුද්ධතරම් කුත් වෙණිය අසුරු කරනවා. අසුරු කරනකොට බාගතුන් වහන්සේ කියන උන්වහන්සේ බෝධිසත්ව කාලේ ආලාර කාලාමට ශ්‍රද්ධාව තිබුණා, මට ශ්‍රද්ධාව තිබුණා. බුද්ධතරම් කුත්න ශ්‍රද්ධාව තිබුණා, මට ශ්‍රද්ධාව තිබුණා කියලා. එතකොට මේ ආලාර කාලාම සහ බුද්ධතරම් කුත් කියන මේ දෙන්න ආශ්‍රය කළේ බුදු වෙන කලින්. බුදුදම සංඝ කියන තෙරුවන් පහළ වෙන කලින් තමයි මේ අසුරු කළේ. එහෙනම් මොකද මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ? ශ්‍රද්ධාව කියන්නේ යම් කිසි ඉලක්කයක් කරා යන ගමනේදී අන්නේ ඉලක්කය පිළිබඳව තියෙන දැඩි විශ්වාසය. එතකොට උන්වහන්සේ ආලාර කාලාම ඇසුරු කරන කාලේ එකල විශ්වාසය තිබුණේ නිවන් දකින්න නම් අර අරූපාවචර ධ්‍යාන ලබන්න ඕනේ කියලා. අන්න එතෙන්ට විශ්වාසය තිබුණා. ඒ විශ්වාසය තිබුණ නිසා තමයි උන්වහන්සේට ධ්‍යාන ලබා ගන්න පුළුවන්කම ලැබුණේ. අන්නේ විශ්වාසයට ශ්‍රද්ධාවට විරුද්ධ පදයට කියන්නේ විචිකිච්ඡාව කියලා. එතකොට ඔබ දන්නවා පංච නීවරණ දුරු කරද්දී, ඥාන ලබද්දී පංච නීවරණ දුරු කරන්නට ඕන, යටපත් කරන්නට ඕන. ඒ පංච නීවරණ වලින් එකක් තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. ඒ කියන විචිකිච්ඡාව අර සෝවාන් නීවරණේ තියෙන සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලපත පරමාර්ථ කියන විචිකිච්ඡාවම නෙවෙයි. එතන විචිකිච්ඡාව කියලා කියන්නේ ඒ තමන් අදහන පුහුණු කරන කාරණය ගැන තියෙන සැකේ නැති වෙන්නට ඕන. ඒකනි විශ්වාසය තියනට ඕන. අන්නේ විශ්වාසය තියලා තමයි ඒ ගමන මග ඉදිරියට යන්නේ. සෝවාන් වෙන ශ්‍රාවකයෙකුට තියෙන ශ්‍රද්ධාව තමයි බුද්ධේකාංකති, ධම්මේකාංකති, සංඝේකාංකති, සික්ඛායකාංකති ආදී වශයෙන් මේ ධර්මයේ පිළිබඳව තියෙන නිසක බව ඇති වෙනට ඕන. අන්නේ නිසක බව තමයි සෝතාපට්ටි මාර්ගඥානෙදී ඇති වෙන්නේ. එතකොට පින්තුනි බෞද්ධයන් හැටියට අපිට තියෙන ශ්‍රද්ධාව මොකද්ද? අපිට තියෙන ශ්‍රද්ධාව තමයි අපේ ආධ්‍යාත්මික දියුණුව ලබා ගන්නට, දුකෙන් නිදහස් වන්නට, ආධ්‍යාත්මික සුවය ලබා ගන්නට අප වැඩිපුරම විශ්වාස කරන්නේ මොකද කියන කාරණේ. ඒ තමයි අපි බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාස කරනවා, ධර්මය ගැන විශ්වාස කරනවා, සංඝයා ගැන විශ්වාස කරනවා, සීලය ගැන විශ්වාස කරනවා, සමාධිය ගැන විශ්වාස කරනවා, ප්‍රඥා ගැන විශ්වාස කරනවා. මෙන්න මේ විශ්වාසනීයත්වයේ පින්නතුන අපේ ජීවිතයේ ඉහළම තැනින් අපි තියාගන්නට ඕන. අපිට කොයිතරම් දුරට මේ ගැන විශ්වාසය තියනවාද කියන කාරණේ තීරණය වන්නේ අපිට දවසට කොච්චර කාලයක් කොච්චර වාර ගණනක් බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් වෙනවද, ධර්ම රත්නයේ ගුණ සිහිපත් වෙනවද, සංඝ රත්නයේ ගුණ සිහිපත් වෙනවද, ඒ වගේම තමන් දීපු දානයක් ගැන කොච්චර සිහිපත් වෙනවද, ඔබ රකින්න සීලය පංච සීල ගැන ඔබට දවසට කොච්චර වාරයක් හිතනවද, ඔබ දන්න දහම් කරුණු ගැඹුරුම ධර්ම කාරණා ඔබට කොච්චර දවසට මතක් වෙනවද, බුදුදහමේ සඳහන් වෙන ප්‍රඥාව හේතුඵල ධහම දුක්ඛාදී චතුරාර්ය සත්‍යය ඔබට දවසට කොච්චර වාරයක් සිහිපත් වෙනවද කියන කාරණේ පිනුතුරු මෙන්න මේක සම්බන්ධ කරලා කියන්නේ. එතකොට අපි කොමන දේ කළත් දවසේ පැය 8ක් 10ක් 12ක් ඔබ රැකියා කළත් ඔබ භෞතික වශයෙන් කායික කොයි දේ කරත් ඔබේ ආධ්‍යාත්මික ලෝකය මෙන්න මේ කෙරුවන වෙන්නට ඕන. ඔබේ ආධ්‍යාත්මික ලෝකය සීලය වෙන්නට ඕන. ඔබේ ආධ්‍යාත්මික ලෝකය ඔබ දිනා වූ දානයක් පිළිබඳව කාරණයක් වෙන්නට ඕන. ඔබේ ආධ්‍යාත්මික ලෝකය ධර්මඥාන වෙන්නට ඕන. ඔබේ ආධ්‍යාත්මික ලෝකය ප්‍රඥා වෙන්නට ඕන. මේ කරුණ අපි එකිනෙකා පුද්ගලික වරකින් විතරක් නෙවෙයි බුදුදහමේ තාම සුවිශේෂ කාරණයක් දේශනා කළා. මේ කරුණ අප වෙන වෙනම රකින් අතරේදී අපි ළඟ මැසුරු කරන කෙනෙක් ඉන්නවා නම් ඥාතියෙක් වෙන්න පුළුවන්, හිතවතෙක් වෙන්න පුළුවන්. ළඟින් මැසුරු කරන්නයි කියලා කවුද? යම් කිසි කෙනෙක් මිය ගියාම අපට වැඩිපුරම දුකක් ඇති වෙන කෙනෙක් ඉන්නවා නම් අන්නේ අයටත් මෙන්න මේ කරුණ ටික ශ්‍රියා කරගන්නට ඕන. ඒකට බෙදා හර ගන්නට ඕන. අප ශ්‍රද්ධාන්ත වෙන වගේම අප ළඟින් මැසුරු කරන අයට ශ්‍රද්ධා ප්‍රතිලාභය ලබා දෙන්නට ඕන. අප සීලවත් වෙන අතරේදී අනිත් අය සීලේ සමාදන් කරවන්නට ඕන. අප දන් දෙන අතරේදී අනිත් අය දානෙ යොමු කරන්නට ඕන. අප ධර්මඥානෙ ලබා ගන්න අතරේදී අනිත් අයට දහම් බෙදා දෙන්නට ඕන. අප ප්‍රඥාවෙන් දිනන අතරේදී අනිත් අයට ප්‍රඥාව දෙන්නට ඕන. ඇයි මෙහෙම කරන්න ඕන පිළිතුරු? ඒ ළඟම ඥාතියට හැබැයි ඒක සුදුසුකමක් තියෙනට ඕන. මොකද ඒ තමයි ඇහුම්කන් දෙන සූදානම් වෙන්නට ඕන. මේක බලෙන් කරන්න බෑ. අප ළඟේ මැසුරු කරන අය අප කියන දේ ඇහුම්කන් දෙන සූදානම් නම් අන්නේ අයට මෙන්න මේ ටික බත් බෙදා දෙන්නට ඕන. ඒයි අපේ ළඟම ඉන්න අය අප කියන දේ අහන නම් ඒක කාරණයක් අපි ළඟ තියෙන්නට ඕන. ඒ මොකද්ද? ඒ තමයි අපි පරිත්‍යාගී සීලී වෙන්නට ඕන. දදන් මිත්තානි ගන්තති කියන කාරණයක් තියෙනවා. දන් දෙන කෙනා තමයි මිතුරන් ජයග්‍රහණය කරන්නේ කියලා. අපි ළඟින් ඉන්න අයගේ හිතවත්කම දියුණු කරගන්න නම් මුලින් දානය දෙන්නට ඕන. දන් දීලා තමයි මිතුරු කරගන්නට ඕන. මිතුරු කරගෙන අන්නේ ඔස්සේ එහාන ලවාප දන් දෙන්නට ඕන අනිත් අයට. ඇයි අපි එයාට මේ උදව් කරන්න ඕන පිළිදෙන්නේ? ඒ ළඟම කෙනෙක් මිය ගියාම තමයි අපට හුඟාක්ම දුකක් ඇති වෙන්නේ. අපි මෙන්න මේ කරුණ පහෙන් අනිත්‍යයට උදව් කළා කියලා නම් පින්නතුනි. අපි දන්නවා මේ නියගිය පියවති ඒ මෑණියන් අසනීපෙලින් අවස්ථාවේදී සොහිරිය ලංකාවට ගිහිල්ලා එතුමිය ළඟ මිදගෙන සති ගාන උදව් කළා. ශ්‍රද්ධාව දියුණු කරන්න උදව් කළා. ඒ අක්කත් එක්ක පින්කම් කළා. නැතුණාට පස්සේ ලොකු දුකක් නෑ පින්නතුනි. අප ළඟින් ඇසුරු කරපු කෙනෙක් නියගියපු වෙලාවකදී අපට ලොකු සංවේගයක් ඇති වෙනවා නම් පින්නතුනි අපි අපේ යුතුකම් හරියට කළේ නැහැ. අපි ළඟින් මැසුරු කර කෙනෙක් මිය ගිහිපු වෙලාවේදී ඇත්තටම දුකක් නෙවති වෙන්නට ඕන. යම් සිදුවේ හිතේ සැනසීමක් ඇති වෙන්නට ඕන. ඇයි ඒ? අපි යාට මේ යුතුකම කළා. ජීවත් වෙන කාලයේදී තියාට අප උපස්ථාන කරා විතරක් නෙවෙයි. යා යන තැනට යාට සුගතියට අප උදව් කළා කියන මානසික සුවයක් සැනසීමක් අපට තියෙනට ඕන. මෙන්න මේක අපේ නතුනේ හැබැයිම අපි අපේ ඥාති මිත්‍රාදීන්ට උදව් කරනවා කියලා කියන්නේ. ඒ නිසා අපි හැම දෙනෙක්ම කල්පනා කරලා තියෙනට ඕන අපි ළඟින් මැසුරු කරන අය ඉහි පිනතුන් හැටියට ඔබේ ස්වාමි භාර්යාවන් දරුවන් සහෝදර සහෝදරියන් විශේෂයෙන් අම්මා තාත්තා වගේ ඉන්නවා නම් ඊයට පිනතුනේ හැකි ඉක්මනින් මේ උදව් කරලා තියන්න. ශ්‍රද්ධාව ලබා දෙන්න. ඒ අය පංච සීලය සමාදන් කරවන්න. ඒ අය ඔබ දෙන දානවලට සම්බන්ධ කරවන්න. ඒකට ධර්මඥානය ලබා දෙන්න. ප්‍රඥාව දිනන මාර්ගය කරන්න. මෙන්න මේ කරුණ වලින් අප දිනු වෙනවාද කියලා බලන්නේ කොහොමද? මේ හැම කරුණක්ම පිනතුනේ සමාධි සම්මතනික වෙන්නට ඕන. අප බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දැහැටින් පූජා කරන බුද්ධ පූජාව හුදෙක් දානයක් විතරක් නෙවෙයි පිනතුනේ. ඒක බුද්ධානුස්සති භානක් වෙන්නට ඕන. ඒක සමාධි සම්මතනික දෙයක් වෙන්නට ඕන. අප ශ්‍රවණය කරන ධර්මය හුදෙක් මනසීමක් විතරක් නෙවෙයි. ඒක ධම්මානුස්සති භානක් වෙන්නට ඕන. ඒක සමාධි සම්මතනික වෙන්නට ඕන. අප ස්වාමීන් වහන්සේට පූජා කරන දානය හුදෙක් දානයක් විතරක් නෙවෙයි. මේ ස්වාමීන් වහන්සේලා ඔස්සේ අපි දකින්නට ඕන සැරියුත් මුගලන් යක්ෂ ශ්‍රාවකයන් වහන්සේලා ආනන්ද නන්ද බද්දී රේවත මහා කාශ්‍යප අනුරුද්ධ ආදී ඒ උතුම් මහරහතන් වහන්සේලා ඔබ මේ ඔස්සේ දකින්නට ඕන. උන්වහන්සේලා තුළ තිබුණා වූ සුපටිපන්නකාදී ගුණ අපේ ඉදේ රැව් පිළිරැව් දෙන්නට ඕන පිණිසුදු. ඒ නිසා සංඝ සතු දානමේ පින්කම සමාධි සංවත්තනි බෝධයක් වෙන්නට ඕන. ඔබ රැකින පංචශීලය උදේ සමාදම් වීමක් විතරක් නෙවෙයි, උදේක ඒක ආරක්ෂා වීමක් විතරක් නෙවෙයි පිළිතුරුනේ. දිනපතාම හිතන්න මම පංචශීල ආරක්ෂා කරන කෙනෙක්. මම ප්‍රාණඝාතයෙන් වැළකීච්ච කෙනෙක්. මම වැරදි කාමසේ වලින් දුර වෙච්ච කෙනෙක්. මම සොරකමින් වෙන් වෙච්ච කෙනෙක්. මම බොරු නොකියන කෙනෙක්. මම මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීච්ච කෙනෙක් කියලා දිනපතාම හිතන්න පිළිතුරුනේ. විනාඩි දෙකක් හරි හිතන්න එක. ඒක සමාධි සංවත්තික සීලයක් කරගන්නට ඕන. ඒ වගේම අප දුන්නා වූ දානයක් පිනතුනි. විවේක වේලාවෙදී ඔබ වාඩි වෙලා නිදහස් තැනක ඉඳගෙන ඔබ ජීවිත කාලේ පුරා දීපු දානයන් ගැන හිතන්න. ඒ දානයන් අතරින් ඉතාම ලස්සන පූජ කරපු දානයන්, ඉතාම අමාරු වෙලාවේදී දුෂ්කර අවස්ථාවලදී ඇතැමිට ඔබ නිරාහාර විඳගෙන දීපු දානයන් ඇති. අනේ මේ කාරණයන් විවේක ඉඳගෙන සිහිපත් කරන්න. ඒක සමාධි සංවර්ධනික පූජයන් කරගන්න. ඒක ඡාගානුසුති භානක් විදියට වඩන්න පිනතුනි. අප දෙවියන්ට පුණ්‍යානුමෝදනා කිරීම උදේ ගාථාවක් කියලා දෙවියන්ට පින්වන්වදන් කරන එක විතරක් නෙවෙයි. ඒක සමාධි සංවර්ධන දෙයක් වෙන්නට ඕන. ඒ කොහොමද පින්නතුනි? ඒ තමයි දෙවියන්ගේ ගුණ සිහිපත් කරන්න ඕන. දිව්‍ය ලෝකෙ ඉපදෙන්නේ නිකන් නෙවෙයි. ශ්‍රද්ධා සීලාදී ගුණ දහම් දිනු කරපු නිසායි ඒ දෙවියන් එලෙස උපදුන්නේ කියලා දේවතානුස්සතිය වඩන්න ඕන පින්නතුනි. ඒක සමාධි සංවර්ධන දෙයක් වෙන්නට ඕන. එතකොට මෙන්න මේ අපි දින කතා කරන දේවල් බුද්ධ පූජාව කියන එක, ධර්ම ශ්‍රවණය කරන එක, ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන එක, බණහන එක, දන් දෙන එක, පංචශීල සමාදන් වෙන එක, දෙවියන්ට පුණ්‍යානුමෝදනා කිරීම, මෙන්න මේ කරුණ පින්නතුනි අපට දවසක වැඩිපුර වාරයක් හිතෙනවා නම් අන්න ඒ මට්ටමට ආපු දවසට අපි තර මහානාම සාක්තිය වගේ පින්නතුනි. හරියට උදාහරණයක් කියනවා, ගඟක් පැත්තට නැමිච්ච ගහක් තියෙනවා නම් ඒ ගහ කොතනින් කැපුවත් වැටෙන කොහරද ගඟට වැටෙන්නේ. අන්න ඒ වගේ මෙන්න මේ ශ්‍රද්ධා සීලාදී ගුණධම් පහ කෙනෙකුගේ ජීවිතයේ නිරතුරුව පුරුදු පුහුණු කළ තියෙනවා නම් අන්න ඒ කෙනා ජීවිතේ කොයිතරම් සංකීර්ණ වෙලාවක මිය ගියත් යා කිසිදාක දුගති ගාමි වෙන්නේ නැ කියන කාරණය. යා ඉපදෙන්නේ සුගතියෙම කියන කාරණය. මෙන්න මේ වගේ සමාධි සංවර්ධනික වෙනවා විතරක් නෙවෙයි පිනතුනි. මේ කරන හැම දෙයක්ම විරේක නිසිතං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, වස්සග්ග පරිණාමය කියන කාරණයක් තියෙනවා. සමාධිය නෙවෙයි බුදුදහමේ අවසානය. සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථාභූතං ඛජානති කියන විදිහට සමාහිතෝ සිතින් මේ ලෝක යථාර්ථය නෝනින් දැනගන්නට ඕන. ඒ මොකද්ද? අත්ථ භික්ඛවේ ධම්මා අභිඥා නුවණින් කොමක්ද දැනගන්නට ඕන? පරිඤ්ඤය. අපේ සමස්ත ජීවිතය කියන්නේම හැම මොහොතකම රූප වේදනා ආදී ස්කන්ධ පංචකයක හට ගැනීම හා නිරෝධය. මෙන්න මේක අප නුවණින් දකින්නට ඕන. අත්ථ භික්ඛවේ ධම්මා අභිඥා පහ ධම්මා. නුවණැති කෙනෙක් විසින් තමන්ගේ නුවණින් ප්‍රහීණ කළ යුතු කාරණා දෙකක් තියෙනවා. ඒ තමයි අවිද්‍යාව භව තණ්හා කියන කාරණා. අවිද්‍යාව අප දැන් ඉන්න මේ ලෝකය සම්පූර්ණ පිනතුනි අවිද්‍යාව සංගත වෙන ලෝකයක් නෙවෙයි. නිරුද්ධ වෙච්ච රූපයන් දිහා ඉස්සරහා බලාගෙන ඒ රූපය මනසින් මෙනෙහි කරන ගමන් අපි හිතන් ඉන්නවා ඒ රූපය මේ වෙලාව ඉස්සරහා තියෙයි කියලා. අප වටා අපිට ආවේ භෞතික ලෝකයක් ඇදයි කියලා ගැනීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. පිනතුනි මේ වෙලාවේ සම්පූර්ණයෙන්ම අපි මේ අතුරු කරන්නේ නිරුද්ධ වෙච්ච ලෝකයක් මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝ විඤ්ඤාණ අවස්ථාව තමයි මේ අවස්ථාව කියලා කියන්නේ. ඊළඟට සඳහන් කරනවා අත්ති බික්වේ ධම්මා අභිඤ්ඤාසච්චිකා සම්මා සියලු වනිස් සාක්ෂාත් ලුතු ධමයක් තියෙනවා. ඒ තමයි විඥා විමුක්තියට විද්‍යාව සහ විමුක්තිය කියන කාරණේ. විද්‍යාව කියන්නේ මොකද්ද? අප මේ අසුරු කරන්නේ නිරුද්ධ වෙච්ච ලෝකයක්. අප මේ තේරුම් ගන්නේ මේක සල්ප මොහොතකට කලින් ඇසෙන් දැකපු කණෙන් අහපු ලෝකය මනෝ විඥානයේ තේරුම් ගන්න අවස්ථාව කියලා දැකීම තමයි විද්‍යාව කියලා කියන්නේ. අන්නේ විද්‍යාවට පත්වෙච්ච පමණට අප බාහිර රූපෙන් නිදහස් වෙනවා. බාහිර රූපෙන් නිදහස් වෙච්ච පමණට අපි ජරා මරණ ආදී දුක් වලින් නිදහස් වෙනවා කියන දේ. මෙන්න මේක තමයි බුදුදහමේ සාක්ෂාත් කිරීම කියලා කියන්නේ. එහෙනම් සඳහන් කරනවා අත්ති බික්ඛවේ ධම්මා අභිඤ්ඤා බාහ්‍ය සම්බා. නුවණැති කෙනෙක් විසින් සිය විශිෂ්ටම ඥාණයෙන් යමක් වඩන තියෙනවා නම් ඒ මොකද වඩන තියෙද? ඒ වඩන තියෙන්නේ සමතෝච විපස්සනාච සමතේ සහ විපස්සනා කියන කාරණේ. අපේ විසිරලා තියෙන හිත එක කුසල අරමුණක යලි යලි භාවිත කිරීම ඒ කාගතාව. බුදුදහමේ කමඨාන් 40ක් දේශනා කළ තුන පිළිතුරු. බුද්ධානුස්සති ආදී දසංශ සඳහන් කළ තියෙනවා. ඒ වගේම පඨවි ආපෝ ආදී දසකසිනියක් දේශනා කළ තියෙනවා. උද්දමාතක විනීලක ආදී දසහසුභයක් දේශනා කළ තියෙනවා. මෙත්තා කරුණාදී සතර බ්‍රහ්ම විහරණ දේශනා කළ තියෙනවා. පඨවි ආපෝ තේජෝ වාය ආදී ධාතු මනසිකාර්යය. ආහාරේ පටිකුල මනසිකාර්යය. ආකාසනංචයතන ආදී මේ අරුපාචර ධ්‍යාන. පිනොතනි බුදුරජාණන් වහන්සේ සාරසංගේ කලපරක්ෂයක් පෙරුම් පුරලා ඇස් ඉස් මස්ලේ දන් දීලා අප වෙනුවෙන් අනාවරණය කරපු ධර්මයේ තියෙන අසිරිමත් පල 40ක් මල් 40ක් තමයි මේ කමඨාන් 40 කියලා කියන්නේ. ඒ සියලුම විස්තර ගත වූ සීවත් 35 තුළ රහතන් වහන්සේ දරු ස්වාමීන් වහන්සේලා පුහුණු කරමින් ඉගෙන ගනිමින් අත්හදා බලමින් ජීවිතයට පුහුණු කරමින් පරපුරෙන් පරපුරට ගත වෙච්ච වසර 2530 රැගෙන වෙලා අපිට දීලා තියෙනවා පින්නතන. අන්නේ දේවල් අප පොඩ්ඩක් හරි පුහුණු කරන්න ඕන. ඒ අතරොත් පින්නතනි සුවිශේෂම භාවනාව තමයි ආනාපානසති භාවනාව කියලා කියන්නේ. ජීවිතේ ලක්ෂණ දකින්න කැමති නම් අපේ ළඟම කමඨහනක් තියෙනවා පින්නතන. අපට උපතින් නාම ලබා දීපු කමඨහන. හුස්ම ගැනීම. ආස්වාස ප්‍රස්වාසයේ සතිමත් බව එකතු කිරීම නම් වූ ආනාපානසති භාවනාව. දවසට එක විනාඩියෙන් විනාඩිය හරි පින්නතුනේ මේක දිනු කරන්න. මේ මනුස්ස ලෝකයේ ඉහෙළම සතුට විඳින ඔබ කැමති නම් සමත කමඨාන කරන්න. ඊටත් විශේෂයෙන්ම ආනාපානසතිය ගුරු කරගන්න. විශේෂයෙන් අපට ජීවිතයේ එන්න එන්නම මේ ශාරීරික දුර්වල වෙනකොට අපට මේ ශාරීරික පාලනය කරන්න බැරි වෙනවා. හැබැයි හිමුණක් පින්නතුනේ අපිට කියලා එක දෙයක් ඉතුරු වෙනවා. අප හුස්ම ගන්නවා. අනේ හුස්ම ගන්න වෙලාව පින්නතුනේ අපේ ජීවිතේ වටිනාම අවස්ථාව. අප හුස්ම ගන්නවා නම් අපේ ජීවිතයේ අපට ධර්මය පුහුණු කරන්න පුළුවන් පින්නතුනේ. අප ඇඳක වැතිරිලා හිටියත් අපට අතපයක් වාරු කරගන්න බැරි වුණත් අප හුස්ම ගන්නවා නම් පින්නතුනේ භාවනා කමඨාන අපේ ළඟදී. අපට කිසිම දෙයක් ගැන දුකක් හටගන්න දෙයක් නැහැ පින්නතුනේ. සම්පූර්ණ දුක නිදහස් වෙන මාර්ගයේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ තියෙනවා. ඒ නිසා අපි හැම දෙනෙක්ම මේ ගමන යන අය පිළිතුනි. බුදුහාඳුරෝ නිතර දේශනා කළා අපසන්තකව සියලු ප්‍රිය මනාප දේවල් වලින් වෙන් වෙලා යන්න සිද්ධ වෙන බව නිතර මෙනෙහි කරන්න කියලා. දවසට එක තත්පරයක් හරි පිළිතුනි. කල්පනා කරලා බලන්න. අපයිති දේවල් කවදා හරි අපට අත්හරින්න සිද්ධ වෙනවා කියලා. ඒක කලින්ම මෙනෙහි කළ කියන කීව බුදුරජාණන් වහන්සේ. ඇයිල හේතුව ඒක කලින් නොසිතලා තිබ්බොතින් ඒ අවසාන මොහොත ආවම පින්නතුනි හිතා දාගන්න කලේසෙන හරි මමාරුයි ඒක. අප බොහෝ විට ආශා කරන්නේ පිටයක දේවල්ට නෙවෙයි අපේම දේවල්ට, අපේම දරුවන්ට, අපේම ගෙදරට, අපේම ඉඩමට අපි ආශා කරනවා. ඇයි ඒ? මුළු ජීවිත කාලයක්ම මහසුන පින්නතුනි ඉඩමටයි ගෙදරටයි දරුවටයි මේ ටික අත්හැරලා දාලා යන එක පිළිතුරු කිතන තරම් සරල දෙයක් නෙවෙයි. බඩුමුට්ටු ඕන තරම් දාන්න දෙන්න පුළුවන්. හැබැයි දානෙයි මෙන්න මේ ඡාග නැමැති පරිත්‍යාගය කියන දෙකක් පිළිතුරු. බඩුමුට්ටු දන් දුන්නට විතරක් මේ ත්‍යාගී භාවය ඇති වෙන්නේ නැහැ. මේකට වෙනම පුහුණු කරන්න කාරණයක් නෙවෙයි. අන්න ඒ සඳහා මේ අත්හැරලා යන බව නිතර මෙනෙහි කරන්න කියන කාරණේ බුදුහමර අපට දේශනා කළා. ඒ වගේම ඒ සියල්ල අත්හැරියත් කම්මස්සකෝම මේ කම්මදායාලෝ කියන කාරණේ නිතර මෙනෙහි කරන්න කියලා. අප කර්මයේ දායාද කොට ඇති පිළිසක් කියන එක නිතර මෙනෙහි කරා. අපි මෙතනින් නෙද්දක තියා ගන්නකොටම මේට වඩා හොඳ සුවතියක පිනතනි අපේ ඊළඟ නෙද්දක අලුත් ශරීරයක අපේ විවර වෙන්නට ඕන. එහෙම නැත්නම් පිනතනි මේ ලබාගත්තු මිනිසත් ආත්මභාවයේ බුද්ධෝත්පාදයේ අපි ප්‍රයෝජන ගන්නා වෙන්නේ නැහැ. ඒ නිසා ජීවිතේ ඕන වෙලාවක අපේ මේ නෙද්දක අවසාන වතාවට පියවෙනවා පිනතනි. වැඩි වුණොත් තව අවුරුදු 100ක් ගත වෙන කලින් උපරිමත සියයයි නැතිනේ. සියයකුත් නැහැ. 50ක් වෙන්න පුළුවන්. 40ක් වෙන්න පුළුවන්. 30ක් වෙන්න පුළුවන්. 10ක් වෙන්න පුළුවන්. හිත උදැසන වෙන්නත් පුළුවන්. දිනකට පින්නතුනි ලෝකයේ රාත්‍රියේ නිින්දේදී 60,000කට වඩා පිරිසක් නියමව පින්නතුනි. නිදාගන්නේ සාමාන්‍ය කෙනෙක් විදිහට අවදි වෙන්නේ නැහැ. 50,000ක් 60,000ක් අතර ප්‍රමාණයක් නින්දෙදි මියනවා පිළිතුරු. ඒ වෙලේ ජීවිත අපි ගත කරන්නේ. ඒ නිසා අපි කෙමෙන් එතනින් එතෙන්ට ළඟා වෙන අය අපි මේ. ඒක විතර මෙනෙහි කරන්න පිළිතුරුයි. ඒක මෙනෙහි කරන කරන්න අපි ජීවිතේ උපරිම ප්‍රයෝජන ගන්නවා. මේ දුෂ්කරව දුර්ලභව ලබා ගන්නතෝ දහම පිළිතුරුයි. කල්පාන්තර ගානකට අපට අය මුණ ගැහෙන්නේ නැහැ. ඒ නිසා මේ අවසන් හොරාම යන්නේ අපිට කොච්චර වැඩපළ තිබුණත්, කොයිතරම් වගකීම් රැකිනක්සා තිබුණත් එත්‍යානම් කරන අතරේ විපින්නතනි දහම රැකීම ජීවිතයේ ඉහළම තැනින් අපි තියාගන්නට ඕන. ඉතින් අද මේ සීමත් කරන පියවටි සහෝදරිය ඒ මෑණියන් බොහොම පාස්රාන්ත කෙනෙක් අපේ චන්දිකානෝනගේ දෑතින් උපස්ථාන ලබන්නේ තුමිය පුණ්‍යවන්ත වුණා. අවසාන දවස් කීපය තුර අපටත් එතුමිය සමග කතා කරන අවස්ථාව ලැබුණා. එතුමියගේ හිතේ කිසිම දුකක් තිබුණේ නැහැ. මරණය දැක දැක මරණ දවස් ගණන් කර කර හිටියේ. නමුත් බොහොම ශ්‍රද්ධාවෙන් තෙරුවන ගැන ගෞරවයෙන් ඒ කතා කරපු ස්වාමීන් වහන්සේලාට තින් අනුමෝදන් කරනවා. ඒ තරම් විශේෂයෙන් තමගේ සහෝදරය ගැන බොහොම ආදරයෙන් සෙනෙහසින් කතා කළා. ඒ නිසායි බැඳීම බොහොම වටිනවා. ඒ දෙන්නාම සමන්ට අම්මල වගේ දෙන්න ඇසුරු කළේ. ඉතින් ඒ සොහොයිරිය සුවපත් කරගන්න හුඟක් මහන්සි වුණා. නමුත් ඒක කරගන්න බැරි වුණා. නමුත් එතුමිය හොඳ දැන කීපදෙල ඇත්තේ කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඔබතුමියත් හුඟක් සතුටටපත් වෙන්න. දැබර සහෝදරියක් විදියට යුත්කම හොඳින් කළා. අපි විශ්වාස කරන තුමිය හොඳ තැනක ඉපදෙලාදී කියලා. ඒ නිසාපත් වෙන තුනේ අපේ ළඟම ඥාතීන්ට අපි මේ යුතුකම කරන්න ඕන. මෙතුමිය කළා වගේ අපේ දරුවෝ වෙන්න පුළුවන් අම්මල තාත්තලා සහෝදර සහෝදරියන් එයටත් පුළුවන් තරම් දුරට මේ දහමෙන් අද උදව් කරන්න ඕන. කෑම බීමෙන් බෙහෙත් වලින් විතරක් උදව් කළ බෑ වෙනදනි. ඒ මේ ජීවිතේ විතරයි. යාලා යන තැනට හිත හොඳට පිහිටුව ගන්නට නොබියව මරණයට සතුටින් මුහුණ දෙන්න පුළුවන් විදියට එයාගේ අපි හිත හොඳට හදාන්නට ඕන. අපි හැමදාම ජීවත් වෙන අය නෙවෙයි. අපි කවදාද මේ යනවා? අවුරුදු 100ක් ගිහිල්ලා මේ යනවා. ඒක අපේ කාටවත් වරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අන්නේ අනිවාර්යෙන් අත්වන ඉරණමට අප කලින්ම සෝදානම් වෙලා ජීවත් වෙලා ඉන්න කාලේ පිනතුනේ පුළුවන් තරම් අනිත්ට උදව් කරන්න, මෛත්‍රී කටයුතු කරන්න, සිල්වන්ත වෙන්න. තමගේ ලෝකයේහි ආධ්‍යාත්මික සිහිනය බුද්ධ ධම්ම සංඝ කියන මෙන්න මේ දරුවන සදාතනික රැකවරණය කරගන්න. මෙතනින් ආරම්භ වන මේ ධම්ම පිනතුනි අප මුලින් ලෝකයේ තුල අපි උපේක්ෂාවට පත් වෙනවා. අනිත්‍යයට උදව් උපකාර කරනකොට මේ ලෝක සත්‍යය දිහා දකිනකොට ලෙඩ දුක් දකිනකොට ඒ වගේම කර්ම විපාකෝට ඇති සත්‍යයන් කියලා දකිනකොට අපි අවසානයේ උපේක්ෂාවට පත් වෙනවා. ඒ උපේක්ෂාවෙන් තමයි අපි පටන් ගන්න මේ ධම්මද. එතනින් පටන් අරන් ඥාන ලැබනකොට එතනක් තියෙනවා උපේක්ෂා ඒකාග්‍රතාවකින් මට්ටම. එතනින් උපේක්ෂාවක් තියෙනවා. අන්නේ උපේක්ෂාවත් පසු කළ ගිහිල්ලා අපි සංඛාර උපේක්ෂා ඥානය දක්වාම මේ ආධ්‍යාත්ම ගමන අපි යන්නට ඕන. අප මේ අත්දින ලෝකයේ නිරුද්වේක ලෝකයක් කියලා දැකලා ශුන්‍යතෝ ලෝකං අරිහසෝ කියමු විදියට ශුන්‍ය වූ ලෝකයක් අපි දැක්කොත් එදාට තමයි අපි සැබලෙතම සැබවින්ම උපේක්ෂාවට පත් වෙන්නේ. අනිත්‍යෙදි අනිමිත්ත ශුන්‍යතාව පණිත කියන මෙන්න මේ උසස් සමාධිය ඔස්සේ අපි ජීවිතයේ සැබෑ යථාර්ථය තේරුම් අරගෙන අපේ ජීවිතේ නිවන සැනසෙන මාර්ගය වෙත අප යොමු කරගන්නවා. ඉතින් ඔබ හැම දෙනාටම බොහොමත්ම පිං මේ උතුම් පින්කම සඵල කරගන්නට සහභාගී පිළිබඳව යාදරණීය සොහිරිය ඒ මාතාව ජීවත් වෙන කාලේ උදව්පකාර කළ හැම දෙනාටම අප මෙතුමිය වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරනවා. යතර විශේෂයෙන් ඒ උදව්පකාර කළ අපේ චන්දරතන හාමුදුරුව මෙත්තජී හාමුදුරුව ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලාට අප පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ හැම දෙනාම මේ උතුම් පින්කමට සහභාගී වීමෙන් යන්ති කරගත්තා මේ උතුම් පුණ්‍ය ඵල හේතු වෙන්නේ. ඔබ අප හැම දෙනාගේම ඥාතීනොත් මේ පින දැක සුවපත් වෙත්වා. මේ පින දැක සුවපත් වේ යම් තාක් සත්‍යං යත්තං ඒ සියලුම දෙනාම මේ පින සුවපත් වෙත්වා. අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු.